චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස ජීරන්ති වේ රාජ රතා සුචින්තා අතෝ ශරීරම්ති ජරං උපේති සතං ච ධම්මෝ නජරං උපේති සන්තෝ අවේ සම්දි පවේදයන්ති දේවැන්දුව නගර උසාරාම විහාරස්ත ස්වාමීන් වහන්සේලාගේ නවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි අදත් මේ පින්තුන් බලාපොරොත්තු වන්නේ මේ බක් පොන් පොහෝදා සිදු කෙරෙන සීල සමාදානමේ වැඩසටහනේ සිදු කෙරෙන උදෑසන ධර්ම දේශනාවට හුඟන් දීමටයි පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපේ ජීවිතය අභියන්ත තියෙන මහා ලොකු ආලෝකයක් ප්‍රදීප ස්තම්භයක් අපි දන්නවා කිසියම් තැනක ආලෝකයක් දල්වන්න අපි ගියපු අවස්ථාවේදී අපි ඒ තැන ආලෝකයේ දල්වනකොට මුලින්ම අපටයි ඒ ආලෝකය ලැබෙන්නේ දැන් අන්ධකාර ස්ථානයක් ආලෝකවත් කරන්න කියලා අපි හිතාගෙන උමක්ව ආලෝකයක් දල්වනකොට ඒ ආලෝකයේ දල්වන පුද්ගලයාට තමයි මුලින්ම ආලෝකය ලැබෙන්නේ අන්නේ වගේ තමයි සද්ධර්මයේ කියන ප්‍රදීපය අපි දල්වනකොට එහි ආනිසංස එහි ආනුභවය මුලින්ම ලැබෙන්නේ ධර්මයේ හැසිරෙන කෙනාට. ඒ නිසා පිනොතින අපය බුදුදහම අහනවා කියලා කියන්නේ ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතයටම ආලෝකය සලසා ගැනීම. අපේ ජීවිත දුක්ඛම් කටුළු නැමැති අන්ධකාරයේහි වෙලිලා තියෙන ජීවිතය. ඇයි මෙහෙම වෙලලා තියෙන්නේ අපේ තියෙන නොදැනුවත්කම නිසා මෙන්න මේ නොදැනුවත්කම දුරු කරන්නයි සමස්ත බුදුදහම දේශනා කළ තියෙන්නේ අපේ හිතේ ලොකු බරක් තියෙනවා ඒ බර සහිතවයි මේ අපි ඉන්නේ අන්න ඒ මහා බර බිමින් තියන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ බොහෝ දෙනෙක් හිතන්නේ බණක් අහනකොට විවිධ අදහස් සඳහා සමහර අය බණ එතැන්මෙල තමන්ගේ ඥාතිවරයෙක් මිය ගියපු අවස්ථාවේදී එයාට පින් අනුමෝදන් කරන්න කියලා හිතාගෙන බණ අහන බණ කියන අවස්ථාවක් තියෙනවා. එතැන්මිට වෙනස් වෙනස් අරමුණු සඳහා බණ අහන බණ කියන අවස්ථාවක් තියෙනවා. එතැන්මිට දේශකයන්න් වහන්සේගේ හඬ අහන්න එතැන්මිට ඒ දේශකයන්න් වහන්සේ පිළිගැනීමක් පස්සෙන් ඒ දේශකයන්ට ආරාධනා කිරීමක් පස්සෙන් ගෙන්නලා බණ අහන අවස්ථාවක් තියෙනවා. සමහරක් නම් ඒ බණහල යම්කිසි ආස්වාදයක් ලබන්න අදහසින් බණහන වෙලාවලුත් තියෙනවා. බණ කියනකොට විහිළු කතා හැම හුඟක් කියනවනම් සමහරක් හරිය කැමති. හරිය චෝක් බණ කියලා කියන්නේ. බණ අහලා ඉවර ගියාට පස්සේ මොනවද ඒ බණෙන් අහබුවේ කියලා අහුවත් දන්නේ. හරිය හොඳ බණේ කියලා කියනවා. එතැන්විට මකටර විහිළු කතාවක් එකක් විතරයි මතක තියෙන්නේ. ඒකෙන් තමයි එතැන්විට හොඳයි කියලා කියන්නේ. නමුත් පින්වත්නි බුදුහාඳුරේ පැහැදිලිම දේශනා කරනවා ධර්ම දේශකයන් වහන්සේ කෙනෙකුගේ ලක්ෂණය. විචිත්‍ර ධර්මගත කියා කියන්නේ කවුද කියලා වරක් බුදුහාඳුරන්ගෙන් ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. ආනන්ද හඳුරහනවා ස්වාමීන් මේ විචිත්‍ර ධර්ම කතිකයයි විචිත්‍ර ධර්ම කතිකයයි කියලා කියනවා කාටද මේ විචිත්‍ර ධර්ම කතිකයයි කියලා කියන්නේ කියලා බුදුහාමුදුරේ දේශනා කරන්නේ යම් කෙනෙක් දුකත් දුක ඇති වීම හේතුවත් දෙන්නේ නැති කිරීමන් කියන මේ කරුණ පෙන්වලා දෙනවා නම් අන්න ඒ තැනැත්තා තමයි සැබෑ ධර්ම කතිකය කියලා කියන්නේ එනසා පින්නතුනි පනහන්නහන් අපේ ජීවිතවල තියෙන අන්ධකාරය දුරු වෙන්නට ඕන අපේ ජීවිතවල තියෙන අනුපාඩුකම් අඩු වෙන්නට ඕන අපේ හිතේ අපි ගැන තියෙන ලොකු හැඟීම් අපි ලොකු අය කියලා හිතාගෙන ඉන්නවනේ අන්න ඒ හැඟීමත් එක්ක තමයි පින්නතුන අපට මේ වුණා දුක් අරදර කම්පට වැටවන්නේ අන්න එවැනි හැඟීම් දුරු කරගන්න තමයි අපි බණහනට ඕනේ ඒ වගේම එදිනෙදා අපිට යම් යම් කරදර කම්පට තියෙන වගේම අපිට බොහෝ විට ගැටලු ඇති වෙන්නේ අපි එකට ඇසුරු කරන අයගේ අඩුපාඩු වන් නිසා බොහෝ විට අපිට හිතෙන බාහිර අයගේ අඩුපාඩු වන් නිසා අපිට මේ එක්කවල තියන්නේ කියලා. නමුත් වෙනතනි හැබැයි හේතු බලාගෙන ගියාම එහෙම පුද්ගලයන්ට අපි ගැටෙන්නේ අපේ ඉදිරිදී මැටිවන්නේ බාහිර පරිසරයට වඩා අප ළඟම තියෙන අඩුපාඩු වන් හේතුවෙන්. කිසියම් කෙනෙකුට පුළුවන් නම් Taman හරියට තේරුම් ගන්න මේ ලෝකයේ ගැටීම් අඩු වෙනවා. ඇලීම් ගැටීම් දෙක අඩු වෙන අපේ ජීවිත ගත කරන්න පුළුවන් නම් අන්න එවැනි ජීවිතයේ තමයි සැබෑ සුවදායී ජීවිතයක් පාන්නේ. දකින දකින අරමුණු සමග අපි නිතරම ඇලෙනවා නම් ගැටෙනවා නම් අපි ඉක්මන් වෙලා කටයුතු කරනවා නම් ඇහැට දකින කනට අහන මේ වගේ දේවල් වලින් අපි ඉක්මනට සතුට වෙනවා නම් ඒ වගේම ඉක්මනට අපි ඒ සමග ගැටෙනවා නම් මෙන්න මෙතන පිළිතුර ලොකු අඩුවක් අපේ ජීවිතවල තියෙනවා මෙන්න මේ ඇලීම් ගැටීම් දෙක දුරු කරගන්නට තමයි ධර්මයක් කියන එකක් අවශ්‍ය වන්නේ අන්නේ ධර්මයේදී පින්නතුනි ධර්මයේ පිළිපදින ප්‍රමාණයට අපේ ජීවිතවල සැබෑ වෙනසක් සිදු වන්නට ඕන. ඒ වෙනස කියන්නේ අපේ ජීවිතයේ දුක් අඩු වෙන්නට ඕන. දුක් අඩු වෙනවා කියලා කියන්නේ බාහිරින් එන කරදරයෙන් මිට අඩු වෙන්නේ නැහැ. ලෙඩ දුක් ආදී වෙන්න තියෙනවා නම් ඒව වෙනවා. වයසට යන්නේ ඒව තියෙනවා නම් ඒව වෙනවා. ඒව වෙලැස්සියම නෙවෙයි ධර්මයෙන් කරන්නේ. සමහර අතන් හිතනවා අපි මෙච්චර පන්සල් එනවා මෙච්චර අපි හාමුදුරන් උදව් කරනවා බලන්න අපිට කොච්චර කරදර නේද කියලා. දෝදරෝ විභාග වලින් අසමත් වෙනවා ඇතැම් ගැලෙඩ දුක් හැදෙනවා මේ වගේ කරදර එනවා නේද අපි මේ මෙච්චර මේ බණදා මහදීස් කියලා නමුත් වෙනතන මතක තියාගන්න මේ වගේන් දුර වෙන නෙවෙයි ධර්මයේ තියෙන්නේ දරුවෝ විභාග සමත් කරගන්න නෙවෙයි ධර්මයේ තියෙන්නේ හැබැයි ධර්ම රකින්න ඇට ඒවත් සාර්ථක වෙනවා ලෙඩ දුක් වලින් සුව වෙන නෙවෙයි ධර්මයේ තියෙන්නේ හැබැයි ධර්මය අහන කෙනා ධර්මයේ පිළිපදින කෙනාගේ ලෙඩ දුක් මඩ වෙනවා අපි දහමෙහි ප්‍රධාන රැකවරණය ලැබෙන්නේ කොතනද කියන එක අපි දැනගන්නට ඕන. ප්‍රධාන වශයෙන්ම දහමේ රකින කෙනාගේ රැකවරණය ලැබෙන්නේ තමන්ගේ හිතට. ඒ හිතට ලැබෙන රැකවරණයෙන් අපට ලොකු සාංසාරික වශයෙන් රැකවරණයක් ලැබෙනවා. ඒ තමයි අපහසුකම් මිදෙන්නට අපට ඒක හේතු වෙනවා. බොහෝ විට අපි අපේ ජීවිතවල සැනසුම් මොක්කොම ඇති කරගන්නේ ජීවත් වෙන අවුරුදු 50කට ජීවිතයක් එක්ක. ඒ ජීවිතය හොඳින් සමෘද්ධිමත් වෙන්න පුළුවන් නම් නිරෝගීව අපි බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නම එහෙනම් ජීවිතය සාර්ථකයි කියලා. නමුත් මේක නෙවෙයි එකම මිනුම් ගන්න බුදුදහමට අනුව. අපි බොහෝ දිගු ගමනක් මේ යන්නේ. ඒ යන ගමනේදී මෙලව ජීවිතයේ කරදර කම්පට වලින් අඩු කරගන්න වගේම අපේ මරණින් මතු ජීවිතයත් සුගතිගාමී තැනක පිහිටුවා ගන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් අප හැම දෙනාටම ළඟ තියෙන ඕන. එහෙම නොමැතිව අපේ බොහොම සමෘද්ධිමත් ජීවත් වෙලා අවසන් කටයුතු බොහොම දෙනෙකුගේ ගෞරවය සම්මානය මැද ස්වාමීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් අවසන් කටයුතු වල සහභාගී වෙලා බොහොම ගුණගතන කියලා ඇවිල්ලා බලනකොට මේ පුජ්‍යලයා ඉපදිලා තියෙන්නේ දුගතිගාමී තැනක නම් අර කරපු කටයුතු වලින් අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වයක් අපට ලැබිලා නැහැ. ඒ නිසා මෙතන මේ අවුරුදු 50කට ජීවිතය කියලා කියන්නේ පින්නතුනේ සතර ගත කරන ජීවිතයත් එක බලනකොට ඉතාම සලප කාලයයි මේක. බුදුහාමුදුර දේශනා කරන්නේ මේ අවස්ථාව ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණය. මේ ක්ෂණ සම්පත්තිය ඉක්මවා ගන්න එපා. මේ ක්ෂණ සම්පත්තිය මේ ලැබුණු භාග්‍යමත් අවස්ථාව අහිමි කරගත්තු කෙනා සතර බොහෝ කාලයක් දුක් විඳිනවා කියලා දේශනා කළා. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ මොකද්ද? මනුස්ස ආත්ම භාවයක් ලැබීම විතරක් නෙවෙයි පින්නතුනි. මිනිස් ආත්ම භාවය ලැබීමත් එක්කම තව බාහිර සාධක කිහිපයක් අපට ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලේක අපි ජීවත් වෙලා ඉන්නේ. ධර්මය අහනට සුසු වටා පිටා වගේ අපි ජීවත් වෙන්නේ. ශ්‍රද්ධාව පිළිටුවා ගන්න පුළුවන් විදිය මානසිකත්වයක අපි ඉන්නේ. ඒ වගේම අස්කන්න ආසාදී අංග දෙකලත්වයකින් තොරවයි අපි ඉපදිලා ඉන්නේ. ඒ වගේම යමක් විවහම තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් ඇතුවයි අපි ජීවත් වෙලා ඉන්නේ. අංගුත්තර නිකායේහි අක්ඛණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවක් සඳහන් කරලා තියෙන්නේ ස්වන අවස්ථා හැටියට. ශනියන් හැටියට. බොහොම වාග්ය සම්පන්න අවස්ථා හැටියට. මේ සාදක සියල්ලක්ම සහිතව යම් කිසි කෙනෙක් උපතක් ලබනවා කියලා කියන්නේ ඒ උපත හිතා ගන්නවත් බැරි දුර්ලභ අවස්ථාවක් හැටියට සැලකන. පිනුතුනේ මේ අවස්ථාවේ දුර්ලභත්වය අපට තේරෙන්නේ දැන් නෙවෙයි. අපි මෙහෙම ජීවත් වෙලා අපේ ජීවිතයේ අවසාන මොහොතේ කල්පනා කරලා බලන්න. මරණාසන්න මොහොතේ ළඟ වෙච්ච අවස්ථාවේදී කල්පනා කරලා බලන්න වටිනවා. නැවත අපේ මේ ලබාගත්තු වගේ මිනිස් ජීවිතයකට අපට නැවතෙන්න පුළුවන්ද කියලා. මදක් කල්පනා කරලා බලන්න. දැන් ඉන්න ගමන්වත් කල්පනා කරලා බලන්න. Taman දැන් මිය ගියොත් මේ ආත්මභාවයේ ලැබිච්ච විදිහේ මනුස්ස ආත්මභාවයක් නැවත ලැබෙයිද කියලා. ලබන්න පුළුවන්ද කියලා හිතා ගන්න බලන්න. අන්න ඒ දේ බොහෝ දෙනෙක් දන්න මෙහෙම සැබැලස හිතුවොත් මේක හිතන තරම් ලේසි නෑ කියලා. අන්න එහෙම අමාරු නම් පින්නතුනි. අන්නේ අමාරු දේ අපි කළ යුත්තේ. ඒ අමාරු දේ පින්නතුනි ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි ලොකු කැපවීමක් කරන්න ඕන. අපි මේ ආත්ම භාවයට එන කලින් ගිය ආත්ම භාවයේ අවසානයේ අපේ හිතේ පොඩි හරි අකුසල චේතනාවක් පහළ වුණා නම් අද අපි මෙතන නෙවෙයි ඉන්නේ. ඊට වඩා හාත්පසින් වෙනස් ස්ථානයක. අද අධ්‍යක්ෂක පාඩක ඇදී ඊට වඩා වැඩිපුර ඉපදෙන්න තිබුණා සමිත. අද නැති ඉන්ද්‍රිය ලැබෙන්නත් තිබුණා සමහරට. ඇතැමිට අද තියෙන මේ බුද්ධිය නැති වෙලා ඉන්නත් තිබුණා. ඇතැමිට එක සුළු චිත්තක්ෂණයකින් මේ ඇස් දෙකම නොපෙනෙන අවස්ථාවක් තියෙනවා. ඇතැමිට කම් බිහිර වෙනවා. අත්පා අංග විකල වෙනවා. මෙන්න මේ සාධක සියල්ලක්ම සහිතව දැන් දරුවෙක් මෙලොවට පිට වෙනකන් දැන් මේ පිනසුන් දානවා විශේෂයෙන් මෑණිවරු ඉන්නේ. දරුවෙක් මෙලොවට මවගැසගේ කුටියේ දරුවෙක් පිටිසින ගත්තට පස්සේ දරුවා බිහි වෙනකන් විශේෂයෙන් මම ලොකු සැකයකින් ඉන්නේ මේ දරුවගේ මොකක් හරි අඩුවක් තියෙද කියලා. බැරි වෙලාවත් මොකක් හරි අඩුවක් එක හැක් හරි නොපෙනී ගියෝ තින් එක අටක් හරි ආබාධිත වුණෝ තින් මන්දබුද්ධික වුණෝ තින් ලෙඩක් දුකක් ඇති වුණෝ තින් කියලා මහා ලොකු බයකින් ඉන්නේ මේ දරුවාගේ මුහුණ දකින්න නිරෝගීව. බොහෝ දෙනාගේ භාග්‍ය සම්පන්නවත් නැහැ. ඇතැම් විට එක දරුවා නිසාම බොහෝ දෙනෙක් තමන් ජීවිත කාලේ මේ දරුවාගේ අඩුපාඩු නිසා දුක් විඳිනවා අම්මල තාත්තල. නමුත් මේ පින්නතුන් ඒ සියලුම අභියෝග ජයගෙන මෙන්න මේවැනි අවස්ථාවක ඉන්නවයි කියන එක පින්නතුනි ඉතාම දුර්ලභ සම්පන්න අවස්ථාවක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලැබුමු කෙනා අනිත් අඩුපාඩුකම් මොනවද තිබුණත් ඒ සියයට වඩා ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලබාගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ලැබපු දෙයින් සතුට වෙන්න කියලා. අර කතාවකුත් තියෙනනේ සමහර අය සෙරපු දෙයක් නැහැ කියලා අඬනවා. සෙරපු දෙයක් නැහැ කියලා අඬන ලෝකයේ අය ඉන්නවා. නමුත් දෙපා අහිමි ලෝකයක මිනිස්සු ඉන්න ලෝකයක අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපට සෙරපු දෙයක් නැතුණා දෙපා හරි දිනව ඉදින්න හරි. සමහර අයට සෙරපු දෙක දාගන්න දෙපාවත් නැති අය ඉන්න ලෝකයක මේ අපි ඉන්නේ. එනිසා ලැබෙච්ච දෙයකින් අපි හුඟක් සතුට විය යුතුයි. එනිසා ඒ සතුටත් එක්කම මේ ලැබෙච්ච භාග්‍ය සම්පන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක තමයි අපේ ජීවිතවල මූලික අභිලාෂය කරගන්න තෝරන. බුදුහාමුදුරුවෝ දේශනා කරන අපි මේ සතරේන ගමනේදී අපි ඉතරම ප්‍රඥාව තුන් වෙල හිටපු අවස්ථා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ලෝකේ ලස්සනටම ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ නම් හොඳට බලන්න. බලලා ඉතන මාත් මේ වගේම සතරේ ඉඳලා තියෙනවා. ඉතාම ධනවත් සැප සම්පත් ජීවිත ගත කරන දෙස්ස බලන්න. බලල ඒ ඉතන මේ වගේ ජීවිත මම අපමණ සතර ගත කළා තියෙනවා. ඒ වගේම බලන්න ඉතාම දුක් විඳින කෙනෙක් ලෙඩ දුක් වලට පත් වෙලා ඉතාම අභාග්‍ය සම්පන්න ජීවිත ගත කරන අය බලන්න. ඒ දෙසන් බලලා හොඳට නුවණින් දකින්න මම මේ වගේම ජීවිත සතර ගත කළා තියෙනවා කියලා. නොයෙක් විදිහේ දුක් විඳින සතුන් ඉන්නවා. අපට හැට පේන සතාසිය උමාවන් ඉන්නවා. මේ සතුන් දැස හොඳට බලන්න නුවණින්. ඒ සතුන් දැස බලලා කල්පනා කරන්න මේ වගේම ජීවිත මං අතීතයේ ගත කළා තියෙනවා කියලා. මෙහෙම දේශනා කළේ මෙන්න මෙවැනි සතරක් අපි මේ ඉන්නේ. ඒ සතර අපි ස්වභාවයේ දකින්න නම් පිනුතුනි අපේ ජීවිතන අපි අඩුපාඩු ගම් වා අඩු කරගෙන සාම වේගෙන් අපි ආධ්‍යාත්මික දියුණුවක් කරා අපි යනවා. හැබැයි මේ ගමනේ ඇස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ දරුවන්ගේ වැඩසටහන් වේවි, ගෙදර දොර වැඩසටහන් වේවි, ඉගෙන ගන්නේ වැඩසටහන් වේවි, නැරකි රැක්ෂාවට බාධා වේවි කියලා. ඒ පිළිතුරේ අපි නොදෙනවත් සමනිසයි වෙන්නේ. සමහර වෛද්‍යවරු ඉන්නවා, ඒ වෛද්‍යවරු බහර වින්න වාට්ටුවල බෞද්ධ පොත්පත් කියලා බුදු පිළිම වහන්සේලා තැම්පත් කළ තියෙන අවස්ථා තියෙනවා. සමහර හොඳ උගත් ඇත්තන් ඉන්නවා තමයි යන වාහනේ නිතරම බණ සීඩී ධර්ම දේශන ආදී නිතරම වාහනේට වාහනේ පන්සලක් වගේ. ඉතාම මේ බහර දුර කාර්යකාරී කරන අය ඉන්නවා. උදේට බුදුන් වන්දනා කරලා භාවනා කරලා තමයි වැඩ පටන් ගන්නෙ. සමහර ඇත්තන් හැකියාවට යන මාර්ගයේ පන්සලක් තියෙනවා නම් ඒ පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා උදෑසන බෝධි පූජා කියලා දිනපතාම එයත්ල භාවනා කරලා වැඩට යන අය ඉන්නවා. පින්නතනි අපට හරියට අපේ ජීවිතය කළමනාකරණය කරගන්න පුළුවන් නම් හැම මොහොතම අපට පින් වැඩෙන ජීවිතයකට අපේ ජීවිත ගත කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නවා කියලා කියන්නේ අපට පින් කරගන්න තියෙන අවස්ථාවක්. සිත පහදවා ගන්න පුළුවන් තැනකදී වඳින්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් මගපදී දාන වේලාවකදී දැක්වදින් ඒ හඳුරෙන් අහන්න ගිලම්පත්ත ටිකක් දාන ටිකක් පූජා කරන්න පුළුවන්ද කියලා. සමහරවිටත් අපි දකිනවා මේ බස් වල එහෙම යනවා ඇතැම් විට දාන වේලාවේ හාමුදුරුවෝ ඇතැම් විට බලාගෙන ඉන්නවා අපේ මේ දායක ඇතන කිසිම හැඟීමක් නැහැ මේ හාමුදුරුව කෙනෙක් නේද මේ ඉන්නේ කියලා. ඔක්කොම බෞද්ධයෝ ඉන්නේ. බස් එකේ සුදු සරණයි කියලා එහෙම ගහලා තියෙනවා. නමුත් ඊනතුනි කිසිම හැඟීමක් අපේ සමාජයත් නැහැ. නමුත් සමහර ශ්‍රද්ධාවන්තය සමහර වාහනවල රියදුරු ඉන්නවා. වාහනයෙන් බහිනකොට හාමුදුරුවෝ චෙක් කරගෙන ගිහිල්ලා තමන්ගේම ඒ කාමරේ එකන් ගිහිල්ලා ගිලම්පත්ත පූජා කරන අවස්ථාව නම් ගිලම්පත්ත දානේ පූජා කරන අවස්ථාව නම් දානේ පූජා කරන අවස්ථා තියෙනවා. ඒ ඇත්තෝ හුඟක් උගත්නේ. නමුත් ගුණධම් වලට නැඹුරු වෙච්ච අය ඉන්නවා. මේ හැම මොහොතක්ම පින්නතුනි අපට පින්කම් කරගෙන තියෙන අවස්ථාවක. මොකද පින්නතුනි සමහර සත්‍යයන් ඉන්නවා සතර ඇතැම් භූතයන් ප්‍රේතයන් වගේ සත්‍යයන් ඒ වගේම සමහර දෙවිවරුන් මේ කරන්න තියෙන පුංචි අවස්ථාවෙන් පින්කම් කරගන්න නොලැබෙන නිසා ඇතැම් දෙවියන් මේ මනුෂ්‍යයන්ට ආවේශ වෙලා මනුෂ්‍යයන්ගේ ශරීරය උපයෝගී කරගෙන පින්කම් කරන අවස්ථා තියෙනවා. මහා කාශ්‍යප හාමුදුරුවෝ චරිත් හාමුදුරුවගේ උත්තමයන් පින්දපාතේ වඩිනකොට සමහර දෙවිවරු ඇවිල්ලා මේ මිනිසුන්ට ආවේශ වෙලා මිනිසුන්ගේ ශරීරය ආක්‍රමණය කරගෙන ඒ ශරීරයෙන් පින්කම් කරපු දාන පූජා කරපු අවස්ථා ගැන තියෙනවා. විහාරස්ථානයකට ආවයි කියලා කියන්නේ අතුපතු ගාන තියෙන අවස්ථාවක් නම් අතුපතු ගන්න. පොහොය දාට ආවත් ආන්දර ඇවිල්ලා අතුපතු ගාන මේ හැම අවස්ථාවකදීම ඇතැම් විට මේ එක ඉදල් පහරෙන් සුගතිගාමි වෙන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා. මේ අවස්ථාව පිටතනි වෙනත් ප්‍රඥාන්ට නොලැබෙන දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාව ළඟාගත්තු අපි හැම වෙලාවෙම පිටතනි පිං වැඩෙන විදියට ඉන්නට ඕන බුදුහාමුදුරන්ගේ දහම ඒකයි. අද අපි මේ පිටතන ධර්ම දේශනා කිරීම සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ බුදුහාමුදුරුවෝ කොසල් රහිතමා වෙනුවෙන් දේශනා කරපු ගාථාවක්. ධම්මපදේන ගාථාවක්. ගාථාව අපි මුලින් සඳහන් කළා. ජීරන්ති වේරාජ රතා සුජිත්තා අතෝ ශරීරංපි ජරං උපේති සතංච ධම්මෝ නජරං උපේති සන්තෝ හරේ සබ්බි ඵලේ දයන්ති. මේ පිනතුන් දන්නවා බුදුහාමුදුරන් කාලේ මල්ලිකාවන් දෙන්නේ කිටියා. මල්ලිකා කියලා කාන්තාවන් දෙදෙනෙක් හිටියා. එක මල්ලිකාවක් තමයි කෝසල මල්ලිකාව. කොසල් රජතුමාගේ භාර්යාව. අනිත් මල්ලිකාව කවුද? ඔව් බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව කියන්නේ කවුද? ඔව් බන්දුල කියන සේනාධිපතියාගේ නැත්නම් බන්දුල කියන හමුදාපතිවරයාගේ භාර්යාව. දෙන්නෙක් හිටියා. මේ දෙන්නාගේ එක්කෙනෙක් සෝවන්නල හිටිය. කවුද සෝවන්නල හිටියේ? බන්දුල මල්ලිකාවට පෝසල මල්ලිකාවද? ඔව් බන්දුල මල්ලිකාව තමයි සෝවන්ලි හිටියේ. පෝසල මල්ලිකාව හුඟා පින්දහම් කළා. මේ සම්බුද්ධ ශාසනයේ සිදු කෙරෙන අසිරිමත් දානයක් වන අසද්දෘත මහා දාණයට පොසල රජතුමාට බෙහෙවින් උපකාරී වුණා. නමුත් පෝසල මල්ලිකාව සෝවන්ුනේ නැහැ. රජතුමාත් මේ දේවියත් බොහෝම හිතවත්ව තමයි ඉතාම සමීපව ඕනොන්ට ගෞරවයෙන් තමයි වාසය කළේ. ඒ වගේම දෙන්නාම ඕනොන්ට ආදරෙන් බැඳිලා හිටියා. විශේෂයෙන් ගෘහස්ථ ජීවිත ගත කරන අය අමුතමියන් වශයෙන් ඕනොන්ගේ සම්බන්ධතාවන් මේ පවත්වා ගන්න නම් ඒ දෙන්න සතුට වෙනවා. එතකොට මේ කොසල රජතුමාත් කොසල මල්ලිකාවත් දෙදෙනාත් ඒ වගේ සමගියෙන් වාසය කරපු දෙන්නේ. විටින් විට මේ දෙන්නා බුදුහාමුදුරුවෝ හමු වෙන්න ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කර පවස්සාගෙන සඳහන් වෙනවා. විශේෂයෙන්ම පොසොන් රජතුමා සඳහා දේශනා කරපු සූත්‍ර සංගුත්තිනිකායේ කෝසල සංගුත්තිය කියලා වෙනමම සංගුත්තියක් තියෙනවා. ඒ සංගුත්තියම තියෙන තනිකරම රජතුමාට දේශනා කරපු සූත්‍ර. පොසොන් රජතුමා පිනතුනි සෝවාන් තුනේ නේ. ඒ දෙදෙනා සඳහාම විශාල ධර්ම දේශනා ප්‍රමාණයක් දේශනා කළා. යැයි සතර වෙනත් අධිගමයන් සඳහා අපේක්ෂා තියෙන අය ඒ නිසා ඒ දෙදෙනාම සෝවාන්ුනේ නැහැ. දිනක් පොසොන් රජතුමා බුදුහාමුදුර හමු වෙනට ආවා. ආවේ බන්දුල මල්ලිකාව මිය ගිහිපු අවස්ථාවක. රජතුමාගේ භාර්යාව කෝසල මල්ලිකාව මිය ගිහිපු අවස්ථාවේදී මේ ගිහිල්ල දින හතක් යනකම්ම රජතුමාට බොහොම සංවේගදායකයි. රජතුමාව බුදුහාමුදුරු හමු වෙන. ආරේ විශේෂ කාරණයක් සඳහා. කුමක් සඳහාද? කුමක් සඳහාද මේ ආවේ? කොහෙද ඉපදුනේ කියලා බලාගන්න බොහොම හොඳයි. මම යම් කෙනෙක් මිය ගියාට පස්සේ බොහෝ දෙනෙකුට උමනාවක් තියෙනවා මිය ගියපු කෙනා කොතනද ඉපදුනේ කියලා බලාගන්නනේ. දැන් කාටත් එහෙම තියෙනවා. අපේත් යමදී ඒකට. සමහර ඇත්තන් ඉන්න එහෙම කියන්න පුළුවන් ස්ථාන තියෙනවා. හැබැයි බොරුවට කියන තැනුත් තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්නටත් ඕන. සමහර ඇත්තන් හරියටම නිවැරදිව කියන තැනුත් තියෙනවා. ඉතින් එහෙම මියගේ පය ගෙන්නන තැනු දැන් තියෙන වර්තමානයේ සමහර අය හරියටම නිවැරදිව කියන අවස්ථා තියෙනවා. එතකොට එහෙම දැනගන්නකොට දැනගත්තට හැබැයි බොහෝ දිනාට සතුටු වෙන්න නම් පුළුවන් කමක් නැහැ. ජීවිතේ ඉන්න අයද ඒකට හේතුව ජීවත්වන ඉඳලා මිය යන බොහෝ අය අපි හිතන වගේම නැවත සුගතියකට එන අවස්ථා අඩුයි. ඒ නිසා අපට මිය ගිහිපු අය ගැන බලලා නම් සතුටු වෙන්න අවස්ථා බොහොම අඩුයි. ඒ නිසා මිය ගියාට පස්සේ අපි ඉපදෙන ස්ථානය ගැන බලලා ජීවත්වන ඉන්න අපේ දරුවන්ට ඥාතීන්ට සතුටු වෙන පුළුවන් ස්ථානය ගැන බලාගෙන වැඩ කරන්න. දැම්ම ඉඳලා මේ සඳහා වැඩ ටික කරගන්න. අපට බොහෝ වෙන පින්නතුනේ මේ අවස්ථාව අහිමි වෙන්න හේතුවක් තියෙනවා. දැන් බොහෝ දිනක හිටන්නේ මිනිස්සු අපාතයට වෙන්නේ සොරකම් කරලා, ප්‍රාණඝාතය කරලා, බොරු කියලා, හාමේවරුදා හැසිරෙලා කියලා නේද? අපි බොහෝ වෙටි හිටන්නේ අපි අපාය යන්නේ මේවා කළා කියලා නේ? ඇත්තටම අපි යන්නේ මේ දේවල් කළද? අපි දුකටගාමි වෙන්නේ. හොඳට මතක තියාගන්න පින්නතුනේ බොහෝ දිනේ දුකටගාමි වෙන්නේ මේ ප්‍රාණඝාතාදී අකුසල කියලා නෙවෙයි. දස අකුසලලේක කාරණයක් තියෙනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන එකක් තියෙනවා අවිද්‍යාව කියන එකක් තියෙනවා. මේ දෙක පටලවා ගන්න එපා. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ලෝභය සම්පූර්ණයෙන්ම අපට එක විට ප්‍රහිණ කරන්න බෑ. හැබැයි තිනුතුනි බුදුදහමෙන් අනුශාසනා කරනවා මේ අවිද්‍යාව කියන එක දුරු කරන්න කියලා. තෘෂ්ණාව දුරු කරන්න කියන එක පාර බල කරන්නේ නැහැ. නමුත් අවිජ්ජාව දුරු කරන්න කියන එකට නිතර උනන්දු කරනවා. තෘෂ්ණාව සපුරා දුරු කරන්න එක අමාරුයක දිග වැඩ පිළිවෙලක ප්‍රතිඵලයක්. නමුත් අපිට අවිජ්ජාව යම් තා ප්‍රමාණයකට යටපත් කරගන්න පුළුවන්. මෙන්න මේ අවිජ්ජාව නැත්තම් දැඩි ලෝභය නිසා පින්නතුනි බොහෝ දෙනෙක් මිය ගියාට පස්සේ මේ සුගතිය අහිමි වෙනවා. බොහෝ දෙනෙක් සුගතිගාමී වෙන්නේ මතක තියාගන්න සොරකම් කළ නෙවෙයි. එහෙනම් කුමක් කළද? අපම හරි හම්බ කරපු දේපල අපිම සල්ලි දීලා ගත්තු ඉඩමට ගෙදරට ආසාවෙන් මිය ගිහිල්ලා. මේක හොඳට මතක තියාගන්න. අප විසින්ම හදපු දරුවන්ට ඇතැම් විට දරුවන්ගේ දරුවන්ට මුණුගුරු මිනිබිරියන්ට ආසාවෙන් මිය ගිහිල්ලා තමයි බොහෝ දෙනෙක් මේ සුගතිය අහිමි කරගන්නේ. මේක ඉතාම වැදගත් කාරණයක්. බොහෝ දෙනෙක් හිතන්නේ සොරකම් නොකරාම අනිත් ප්‍රබල අයහපත් දේවල් අකුසල් නොකරාම අපි කාටවත් වරදක් කළේ නැහැ. අපි අපේ ගෙදර වැඩ බල කරගෙන අපේ වාඩිවෙලා අපි ඉන්නේ. ඒ නිසා අපි ඉතින් අමුතුවෙන් පන්සල් යන්න ඕනත් නෑ. අපි ඉතින් අපේ වැඩ හරි කියලා හිතන් ඉන්නවා. මිය ගියාට පස්සේ තනේ මට මේ දරුවෝ ටිකක් දෙකම ඉන්නේ නැත්නම් හොඳයි කියන හැඟීමකුත් ඉන්නවා නේද? මට ඇස් දෙක පියා ගන්න ඕන මිය ගෙදරේ කියලා හිතාගෙන ඉන්නවා නේද? එහෙම නේද හිතන්නේ නේ? මේ දැන් ඉන්න ගෙදර මට ඇස් දෙක පියා ගන්න ඕනේ. අනේ කියලා තමයි හිතන් ඉන්න බොහෝ අය නේද? නේද? එහෙම නේද හිතාගෙන ඉන්නේ? බොහෝ දෙනෙක් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා හදපු ගෙදරින් වෙන දරුවෙක් ඈත කීයක් ගෙදර ගෙවල් වලට අන්නතර බොහෝ දෙනෙක් කැමති නැහැ. මේකතර මැස්සක තියාගන්න ඕන කියන හැඟීමෙන් බොහෝ දෙනෙක් ඉන්නවා. පින්තුනි මතක තියාගන්න මේකතර මැස්සක තියාගන්න ඕනේ කියන දැඩි ආසාවක් තිබුණොතින් ඒකතර මැස්සක තියාගෙන ඇස්සේ කරින්නේ ඒකතර දිමයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ දෙයට දැඩි ආසාවක් මේ කලින්ම මේ කියන්නේ මේ අමනාපට නෙමෙයි මේ කියන්නේ. මේ පින්නතුන් නියගෙල්ල අපට මේ කරදර කරන නිසා මේ කියන්නේ. කලින්ම මේ කියන්නේ ඊට පස්සේ ඉතින් නොයෙක් ගැටලු දරුවන්ට ගැටලු ඥාතීන්ට ගැටලු ඒ වැඩි වෙන කලින් තමයි මේ කියන්නේ. දැන් ගා කඩේකින් අපට වර්තමානයේ තියෙනවා පින්නතුනි. ඒ සම්බන්ධයෙන් වැඩ කරන සමහර ස්වාමීන් වහන්සේලේ ඉන්නවා කටයුතු කරන අය. ගා විට මිනිසුන් ගා කරදරට මුහුණ පාන වර්තමානයේ ඉන්නේ. බොහෝ විට අපි ඉතින් ඉන්නවා මේ ආර්ථික ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න කියලා. නමුත් ඊට වඩා තියෙන්නේ බොහෝ ගෙවල් වල මෙන්න මේ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගවල බලපෑම තියෙනවා. එනිසා තමන්ගේ දරුවෝ ටික ප්‍රාර්ථනා කරන කමන්නයක් අසරදී මේ දරුවෝ තමන්ට ලැබෙන්නේ කියලා ඒක වරදක් නෙවෙයි. හැබැයි පින්තුනි දැඩි ලෝභයෙන් ආශාවෙන් ප්‍රාර්ථනා කරන්න එපා. ඒ දරුවෝ සමග පින්දහම් කරමින්, පිළිගුණ වඩමින් අසර යන අදිස්ථාන කරන්නේ ඒක වරදක් නෙවෙයි. නමුත් මේ තියෙන ස්ථාන වලටම දැඩි ආශාවෙන් මිය ගියොතින් ඒ මියන බොහෝ දෙනා නැවත ඒ තැන්වලම ඉපදේ. ඒකදින් පිට යන්නම නැහැ. යන්නට විතරක් නෙවෙයි පිනතුනි ඒ ඇත්තන් මිය ගිහිල්ලා කාලයක් ගත වෙනකලුත් දන්නේ නැහැ මැරිලාද කියලා. දැන් මිය ගිහිල්ලා ඉන්නේ. ඒ තැනැත්තා ඒකතරමයි ඉන්නේ. එයාට හිතෙන්නේවත් නැහැ මැරිලාද කියලා. ඒකතරම දැන් ඉපදෙලින අමුත්‍යෙක් විදියට එයා හිතන්නේ කාමරේ ජීවත් වෙන කාලේ වගේ කියලා. ඇතැම් විට ඒ කාමරේම ඒ ඇඳේම ඉන්න සමහරෙක්. එතකොට මෙහෙම ටිකක් කරදර වෙනකොට තමයි ගෙදරම බලන්නේ කොහේ හරි ගිහින්නේ බලන් තැන් වලින් බලනවා බලනකොට ඊට පස්සේ ඔන්න පේනවා මෙන්න මේක නෑවිල්ල මේ කරදර කරනවා මෙලෙට දුක් වැඩි එකයි කියලා එයා අයින් කරන්න හදනකොට තමයි ඔන්න කියන්නේ ඔන්න මගේ ගෙදරින් මට යන්න කියනවා කියලා ඔන්න ගැටුම ඊට පස්සේ. එතකොට තමයි දැනගන්නේ Taman දැන් මෙහෙ ගිහින් ඉන්නේ අර කලින් හිටිය තත්ත්වෙ නෙවෙයි දැන් ඉන්නේ කියලා. මෙන්න මේ ඥානතරක් වෙනසින් බොහෝ දෙනාගේ ජීවිතවලට තියෙනවා. අපට අනාගතේ ඒ ඉරණම එන්න පුළුවන්. මෙහෙම පිළිගත්තු නැත්නම් කියලා නෑ සමහර විට. ඒ නිසා මේ නැත්නම් සිල් අරගෙන මේ වගේ බණ අහලා අර සත්‍යෙට පත් වුණොත් මේක පිනතර ජීවිතේ ලොකු ආභාගයක්. බොහෝ නැත්නම් තමන්ගේ දරුවන්ට වඩා ආසා කරන්නේ මුණු බුරු මිනිබිරියන්ට. වයසට යන්නේ මේකත් වැඩි වෙනවා. මේකත් අඩු කරගන්නවා. මෙහෙම මියගිය පවස්සා රාජ්‍ය ගැන සාධක තියෙනවා. අන්තිමට මේ මුණු බුරු මිනිබිරියන්ට ආසා කළේ ඒ දරුවන්ගේ ජීවිතවලට හානි කරන අවස්ථාවක් කියලා. සිදුවීම් රාශියකින් සිද්ධ තියෙනවා. මෑත කාලේ වෙච්ච සිදුවීම් මේ වගේ තියෙනවා. ඒ නිසා දරුවන්ට උදව් කරන්න කමන්නේ. දරුවා අයහපතින් උදවන්නේ ඉගෙන ගන්නවට උදව් කරන්න. නමුත් ඒ බැඳීම් ඇති තා අඩු කරගන්න. නැත්නම් ඒ අයටත් හානියක්, සමන්ටත් හානියක්. ඒ තැන් වලින් පිට යන්නේ නැහැ මරණයෙන් පස්සේ. ඒ තැන් වලටම ඇදිලෙනවා මේ කර්ම ශක්තියත් එක්ක. කොසරයිස්මා මේ වගේ මිය ගිහිල්ලා කොසරයිස්මාගේ බිරිඳ වෙන පෝසන මල්ලිකාව මිය ගියාට පස්සේ දින හතක්ම රජතුමා ආව බුදුහාමුදුරු හමු වෙන්න ආවේ මේ මල්ලිකාව කොහේ ඉපදිලාද කියලා බලන්න. රජතුමා දින හතේ මදිස්ථාන කළා රජතුමාට මේක අමතක වෙන්න කියලා. බුදුහාමුදුරන්ගේ මානසිකත්වයට ගුණ අනිත්‍යගේ මානසිකත්වයට බලපෑම් කරන්න. දැන් ඒ වගේ තමයි අනන්ත මිනිස්සු සමාගේ පුතා කාලසිට පුත්‍රයා ආව බණහන්න බණහාල බණපදයක් මතක තියාගන්න යාවේ බුදුහාම රජස්ථාන කළා මතක නොතිබේ වාගේ හරිස්ථාන කරමින් තමයි බණ කිව්වේ. ඒ වගේ බලපෑම් බුදුහාන්තෝ යහපත සඳහා කරපු ආස්ථා තියෙනවා. එතකොට කොසු රජතුමා දවස් හතක් මාවා මල්ලිකාවගේ දිපදිලා ඉන්නේ කියලා බලන්න හතේම අමතකුණා. ඇයි බුදුහාන්තෝ මේ මල්ලිස්ථාන කළේ? මල්ලිකාව මිය ගිහිල්ලා ඒ අවස්ථාවේ අපහාගතවයි හිටියේ. නමුත් බුදුහාම දැනගත්ත මේ බලවත් කුසල දහම් කරපු තැනැත්තියා ඒ නිසා මේක දිග කාලයක් රැඳෙන අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා මේ දවස් 7යි මේක තියෙන්නේ. ඒ නිසා 7න් පස්සේ මේක කියන්න පුළුවන් කියන හැඟීමෙන් බුදුහාම හිටියා. 7ේදී ඇහුවටින් රජතුමාට මේ කාරණේ කිව්වටින් රජතුමා බොහොම සංවේගයට පස්සේ මෙච්චර පින්කම් කළා මේ දුක තියෙන්නේද ගියේ කියලා හැඟීමක් ඇති වෙනවා. පින්තුනි බලන්න බුදුහාමඳුරන්ට උදව් කරයි කියලා මේ තත්ත්වෙන් නිදහස් වෙන්න බෑ. සමහර ඇත්තන් යතැමිට බුදුහාමඳුරන්ට උදව් කරා දැන් ඉතින් අපි සුගතිගාමී වෙයි කියලා හිතාගෙන නමුත් එහෙමවත් නොවෙනවට සාධකයක් වෙන්නේ මේක. කොසල්මාලිකාව කියලා කියන්නේ රජතුමා දීපු සුවිශාල දානයක් වන අසද්දෘෂ්ට මහා දානයට සක්‍රීයව දායක වෙච්ච තැනසියා. නමුත් ඇයගේ අතින් ජීවිතයේ සිදුවෙච්ච අංගික අඩුපාඩුවක් ප්‍රබල අඩුපාඩුවක් ඊට අවසාන කාලේ මතක් වෙනා. මේ මතක් වීම හේතුවෙන් එය දුකටි ගන්න වුණා. නමුත් එයාගේ කුසලයේ බලවත් නිසා මොකද උනේ? ඇය නැවත සුගතිය වුණා. ඇය දිව්‍ය ආත්ම භාවයක් ලබා ගත්තා. අටවෙනි දවසේදී බුදුහාමුදුරු රජතුමාගේ නිවසටම වැඩම කළා. මාලිගාවට වැඩම කළා. වැඩම කළ රජතුමාගේ මාලිගාව එක්තරා විශේෂ ස්ථානයක ධර්ම දේශනාව සඳහා බුදුහාමුදුරන් සූදානම් කළා. බුදුහාමුදුරේ ස්ථානයේ වැඩ සිටීමෙන් අපර මුලින් සඳහන් කළ ගීරන්ති වේරාජ රසා සුචිත්තා අතෝ ශරීරං පිජරං උපේති සතංච ධම්මෝ නජරං උපේති සන්තෝ හරේ සම්පි පවේදයන්ති කියන ගාථාවෙන් ධර්ම දේශනා කළා. මේ ගාථාවේ පිනතුනි සඳහන් වන්නේ රාජ රසා සුචිත්තා ගීරන්ති රජතුමා විසින් අලංකාර කරපු රජවරුන්ගේ ලක්ෂණ රස තියෙනවා. අස්ත්‍යයන් යොදපු රස තියෙනවා. ඇතැමිට සුදු පාට අස්ත්‍යයන් 6 දෙනයි නැත්නම් සුදු පාට අස්ත්‍යයන් 4 දෙනයි. ඒ අඟුල රසියම සුදු පාටින් සරසලා. ඇතැමිට රතු පාටින්ම සරසලා. එක එක වර්ණ වලින් සරසපු ලක්ෂණ රස තියෙනවා ඒ කාලේ. එතකොට මෙන්න මේම රජතුමේ ලක්ෂණට සරසපු රසයක් තියෙනවා නම් අන්න ඒ රසය දිරාවටපත් වෙනවා. ඒ රසය ටිකෙන් ටික විනාශය කරා යනවා. ඊළඟට දේශනා කරනවා අතෝ ශරීරාන්ති ජරං උපේති. අන්න ඒ ලක්ෂණයට අලංකාර කරපු රතේ දිරාපත් වෙන වගේම බොහොම අලංකාර කරපු ශරීර තියෙනවා අපේ. අන්න ඒ ශරීරයත් ජරං උපේති. ජරාව කරා ටිකෙන් ටික යනවා. දැන් මේ පිනතුන අපට හුඟක් අත්දැකීම් නේද? අපේ මේ ශරීරයේ ටිකෙන් ටික වෙනස් වෙන හැටිනේ. අපි හුඟා ක්ලාස් වලට කාලයක් ඉඳාගෙන හිටියා. දැන් අපේ කොණ්ඩේ ඉදීගෙන ඉන්නේ. දැන් මගේ කොණ්ඩේ ඉදලා හුඟා. මේ එතකොට එහෙම තමයි ටිකෙන් ටික මේ දිරාවට පස්සේගෙන මේ යන්නේ. එතකොට අපි ලක්ෂණට කියලා කොයි තරම් හිතාගෙන හිටියත් මේකයි ජීවිතයේ ස්වභාවය. එතකොට ලක්ෂණට සරසපු රට ටිකෙන් ටික දිරාපත් වෙනවා. ඒ වගේම ලක්ෂණට තියෙන මේ ශරීර දැන් මේ අත්ංගෙම පින්තූරනේ අතීතයේ පින්තූරේ මම මතක් කරගත්තොත් නේද ඒකේ අවස්ථාවලනව පින්තූර ඥාතිගේ මහාම පෙන්නනවනේ ඇඟිල්ල දික්කල තමයි පෙන්වන්නේ මෙන්න මෙතන මම කියලා ඒගොල්ලන්ට හඳුනා ගන්න බෑ දැන් නේ ඔය ඇඟිල්ලම තියලා පෙන්වනන්නේ මම ඉන්නේ කියලා මේ ඒ තරම වෙනස්ල සමහර විට ඇතැම් විට හිතන්නේ නෑ මෙච්චර වෙනස් වෙයි කියලා මේ කාලවන විට නමුත් ඉදිරියට යනකොට තවත් ඊටත් වඩා වෙනස් වෙලා අන්තිමට ඉතින් ඇටස් ඇකිල්ලක් විතරක් බවට පත් වෙනවක් තවත් තියෙනවා ඒකත් ටිකෙන් ටික වැය වෙනගින් අන්තිමට මේ පොළවේ වැලියට ගාන්නම අපි මේ ශරීරපත් වෙනවා මේකයි පින්නතෙන් ජීවිතයේ ස්වභාවය බුදුහාමුදුරු දේශනා කරනවා ලස්සනට අලංකාර කළ තියෙන රටත් ඒ වගේම මේ අපේ ශරීරයත් මොහොතක් පාසා මේ දිරාපත් වීම කරා යන්නේ උපනීත ලෝකෝ අද්දුවෝ කියලා කාරණයක් බුදුහාමුදුරු දේශනා කළා මෙන්න මේ විනාශ ස්වභාවය කරායි මේ හැමදයක්ම වේගයෙන් මේ ගමන් කරමින් ඉන්නේ හරියට සුදු පොඩියක් දාලා කනත්තක් කරා සුසාන භූමියක් කරා යන වාහනයක් වගේ අපේ ජීවිතත් මේ සුදු පොඩියක් ඉස්සරහින් දාගෙන මේ සුසාන භූමියක් කරාම යන්නේ. නමුත් මේක අමතක කරන්න හින්දා මේකෙන් දුකක් ඇති වෙයි කියලා ධර්මයේ දන්නේ නැති ලෝකයේ කරන්නේ සුදු පොඩියට එක එක පාට දානවා. ඒ යන වාහනේ යන ගමන් සින්දු ටිකුත් දානවා. සුදු මල් වෙනුවට වෙන වෙන පාට මලුත් දානවා. දාලා පොඩ්ඩක් වෙනස් කළා තියෙනවා අර පාර වෙනස් පාරට යනවා කියලා පෙන්වන්න. නමුත් වෙනස යන්නේ අර පාරෙම තමයි යන්නේ. අර ගමනම තමයි මේ යන්නේ. එතකොට මේ ජීවිතය අසුබ නැහැ කියලා සුබයි කියලා පෙන්වන්න ජනමාධ්‍ය රූප වාහිනී හැම දෙයක්ම උදේ ඉඳන්ම සූදානම් කරලා වැඩ කරනවා. ඒගොල්ලන්ගේ රාජකාරිය එක. එතකොට බුදුහාමුදුර කරන්නේ සුදු කොටිය හැටියටම පෙන්නලා මේ යන ගමන සැපැලසම පෙන්නලා අපිට මේ ධර්මය කරා වඩාත්ම ලං වෙන්න අපිව ධර්මයෙන් අවදි කරන්නයි බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. එතකොට මේ ගාථාව සඳහන් කරනකොට මල්ලිකාව දිවි ලෝකයේ ඉපදලා හිටියේ. රජතුමා සඳහන් කරනවා මේ රස මේ වගේ විනාශ ස්වභාවයට ගියත් අපේ ශරීරයේ දිරාපත් වුණත් සතංච ධම්මෝ නජරං උපේති. සත්පුරුෂයන්ගේ ධර්මය ජරාවට පත් වෙන්නේ නැහැ. සන්තෝ හරේ සති පවේදයන් දී ලෝකේ සත්පුරුෂය තවත් සත්පුරුෂය සමග මෙන්න මේ ගැන සාකච්ඡා කරනවායි කියලා. බුදුහාමුදුරු දේශනා කරන වරක් මහලු වෙන ලෝකයා, දිราපත් වෙන ලෝකයා, දිราපත් වීමෙන් මිදෙන්න කියලා හිතාගෙන මොකද කරන්නේ? දිราපත් වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියලා. ලෙඩ දුක් වලට පත් වෙන ලෝකයා ලෙඩ දුක් වලින් නිදහස් වෙන කියලා හිතාගෙන මොකද කරන්නේ? ලෙඩ දුක් වලට පත් වෙන දේවල් ටිකක්ම ලංකර ගන්නවා. අපි ජීවිත කාලයක්ම පිටුතින් මෙහෙමයි මේ යන්නේ. අපි ජීවිතෙන් රැකවරණයක් කියලා හිතාගෙන දරුවෝ ටිකක් හදනවා. ඒ දරුවෝ ටිකක් ලෙඩ වෙනවා. දරුවෝ තියාගෙන අපිට ඉස්පිරිතාලේ ඉන්න සිද්ධ වෙනවා. ඇතැම් විට දරුවෝ සමාජ කලින් මී යනවා. දරුවෝ වෙනුවෙන් පෑන් වඩන්න සිද්ධ වෙනවා අමරණ සාත්‍රාට. දැන් රැකවරණයක් කියලා හිතාගෙන දරුවෝ ටික හැදුවා. බලාගෙන ගියා මේ රැකවරණේ තමන්ට ලැබිලා නැහැ. ඇතැම් විට අපේ ශාරීරියත් ලොකු රැකවරණයක් කියලා අපිට කාලෙකට හිතෙනවා. ශරීරය හොඳට ලස්සනට තියෙන කාලේ අපි හිතාගෙන ඉන්නේ බොහොම රැකවරණයක් තමන්ට ලැබෙයි කියලා. නමුත් ඒ ශරීරයම පිනතුනි සීගෙන් ටික වියපත් වෙනකොට අපිට මේක පාලනය කරගන්න බැරි අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාව එන විට අපට තේරෙනවා මේකේ අපි හිතන තරම් දෙයක් නෙමෙයි. මේක තමන්ට පාලනය කරගන්න බැරි දෙයක් කියන එක තේරෙනවා. පින්නතුනි බුදුහාමුදුර ධර්ම දේශනා කරන්නේ මෙන්න මේ යථාර්ථය අපට පෙන්වලා දෙන්න. මේ ශරීරය අපි කොච්චර උත්සාහ කරත් කොයිතරම් සැලකුවත් පින්නතුනි මොකද වෙන්නේ? මේ ශරීරය මහලු වෙනක වළක්වන්න බෑ. ඉලෙට දුක්කට පත් වෙන එක වළක්වන්න බෑ. මරණයට පත් වීම වළක්වන්න අපට බෑ. බුදුහාමුදුර කරන්නේ මෙන්න මේ ශරීරයේ වයස යනට වඩා වේගෙන් ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයා ඉහළ තැනකට ඔසවා තබන්නයි බුදුහාමුදුර ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා අපි හැරමිටියෙන් ගියත් අපට ගැටලුවන්නේ අපේ තා ධර්මය අවබෝධ කරගෙන නම් ඉන්නේ. මේ ජීවිත යථාර්ථය අපි අවබෝධ කරගෙන නම් ඉන්නේ. එතකොට අපි මානසිකව දුක් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ ශරීරයේ ස්වභාවය මේකයි කියලා. ප්‍රධාන වශයෙන්ම පින්නතුනි බුදුහාමුදුරු ධර්ම දේශනා කරද්දී මෙන්න මේ දුක නැති කිරීම සඳහායි අපට ධර්ම දේශනා කරේ. ඒ දුක නැති කිරීම ගැන හිතාගෙන අපි පින්කම් ටිකක් කරනවා. ස්වාමීන් වහන්සේලාට දානි ටිකක් පූජා කරනවා. පොල්ද සිල් ගන්න එනවා. පොඩි පූජාට සහභාගී වෙනවා. මේ ටික කළා තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ කියලා හිතන්නේ. මේවා පින්නතුනි පින්කම්. මේවා හොඳ දේවල්, මේවා කුසල්. නමුත් මතක තියාගන්න මේ කරන දේවල් ටික කළා විතරක් අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන්න නම් මේ ධම හැබැයිසම අපේ ජීවිතය තුලින් දකින්නට ඕන. කොහොමද ජීවිත තුලින් දකින්නේ? අපි දැන් ලෝකය කියලා හිතාගෙන ඉන්නේ කොහොමද? අපේ ඇස්කන්නා සාදී ඉන්ද්‍රිය වලින් යම් කිසි දෙයක් අපි ග්‍රහණය කරගෙන තියෙනවා නම් මෙන්න මේ ටික තමයි අපේ ලෝකය පින්නතුනි. ඇතැම් විට අපි හිතාගෙන අපේ ගෙදර තියෙනවා, ඊටම තියෙනවා, දරුවෝ ටික ඉන්නවා, රැකියාව තියෙනවා, වාහනේ තියෙනවා කියලා අපි මේ හිතාගෙන ඉන්නේ නේ. පින්නතුනි මේ බාහිර මේ සාධක ටිකක් තිබුණට අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූපය දැකලා ඇසෙන් ගන්න ස්වභාවය, කනෙන් ශබ්ද ටික අහලා පිළිබඳ ඇතිවන අවබෝධය, නාසයෙන් ගන්න සුවඳ, දිවෙන් රසය, ශරීරයෙන් ස්පර්ශය, මනසින් ධර්ම කියන මෙන්න මේ හය පිළිබඳව අපි යම් කිසි අවබෝධයක් ලබාගෙන තියෙනවා නම් මෙන්න මේකයි පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ. මේට වඩා දෙහැර මුකුත් නැහැ. දැන් අපට වාහනයක් අයිතිව තියෙනවා, වාහනේ පිටනේ තියෙන්නේ. වාහනේ පෞද්ගලික වශයෙන් පිට අපේ නම අපේ හිතේ නික තියෙන්නේ. අපි මේක ඇහෙන් දැකලා ඇහැට මේ අල්ලගෙන ඇහැ ඔස්සේ අපේම හිතට ගිහින් මේ තියෙන්නේ. එතකොට බාහිර පෞද්ගලික දේ අපි තියනවා කියලා හිතුවට පින්නතුනි සැබෑ සංකෝචය තියෙන්නේ මේක. සැබෑ සංකෝචය තියෙන්නේ මේක. සැබෑ සමන් අපේ මනසේ මේ තියෙන්නේ. දැන් ගෙදර බලන්න තමන් දැන් ගෙදර සීය කරනකොට තමන්ගේ ගෙදර පේනවනේ. ගෙදර සීය කියලා වගේ පේනවා. ඒතකොට මොකද යථාර්ථය? බාහිර සාගත ටික මේ ගොඩනැගෙන තියෙන එකතු වෙලා තියෙනවා. ඒකට මේ ජීවිත අත්දැකීම කියලා කියන්නේ අපි මේ පිටින් ගත්ත මේ බාහිර ඉන්ද්‍රිය ආධාරයෙන් මනසට ගත්ත දේ මෙන්න මේ අපේ ජීවිතය කියලා කියන්නේ. මේ බාහිර ලෝක යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්න නම් යමක් තියෙයි කියලා. දැන් ගෙදර තියෙනවා, වාහනය තියෙනවා, දැන් දරුවෝ ටික ගෙදර ඇති, දැන් බලුකුක ගෙදර ඇති, පූස ඇති, හොම කියලා හිතන් ඉන්නවනම් දැන් බාහිරට අපි තියේ කියලා හිතුවට පින්නතුනි මෙන්න මේ බාහිරට තියෙනවායි කියලා සැබෑලෙසම හිතාගෙන දේවල් ටික සැබෑලෙසම අපි මේ හිතින් ගත්ත දේවල් ටික මෙන්න මේ සැබෑලෙසම නැති දේ තියේ කියලා හිතාගෙන ස්වභාවයක තමයි භවය කියලා කියන්නේ. ඒ නිසා තමයි පින්නතුනි සමහර ඇත්තන් මිය යනවා. මිය ගිහිලා සමහර අය ඒ අයගේ අවසන් කටයුතු කරනවා. ඒ අය පාවිච්චි කරපු ඔක්කොම ටික ඇතැම් විට බහැර කරනවා, වල දානවා, පුච්චල දානවා. හැරමිටියක් පාවිච්චි කරන හැරමිටියත් එක්කම පුච්චල දෙනවා කියන ශරීරය තාසනය කරයි කියමු. මෙයා මිය ගියාට පස්සේ බලන්න සමහර තැන්වල මිය ගියපු තැන්වල පින්දහම් කරනවා. පින්දහම් කරනකොට මේ තැනස්ථා පින්තු සමහර කැමරාවට අහු වෙනවා. මේ මිය ගිහි කොයි මේ බුදුන් වගේ සත්‍යයන් අහු වෙනවා. අහු වෙනකොට කොහොමද ඉන්නේ? මෙයා පින්තුරේ කොහොමද ඉන්නේ? පින්තුරේ මෙයා ඉන්නේ මෙයා ලක්ෂණයටම වැඩිපුරම කැමති ඇඳුමක් තිබුණා නම් ඒ කැමති ඇඳුමක් ඇඳගෙන හැරමිටියත් තිබුණා හැරපිටියත් අතේ තියාගෙන කන්නඩි දෙකක් ගන්න තමයි. එතන මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන්නේ? අර ටික ඔක්කොම නැන් කින තියලා ඉවරයි. පින්තුනේ බාහිර දේවල් නැති වුණත් අපි මේ හිතින් යල්ලා ඉන්නේ. දැන් අපි මෙතෙන්දි මිය ගියෝතින් බැරි වෙලා දැන් මම මිය ගියෝතින් මම යම් කිසි තැනකට ආශාවෙන් නම් දැඩි ආශාවෙන් නම් මං හිතේ මගේ මෙතන ශරීරය මට නැති වෙන්න පුළුවන්. නමුත් මම නැවත අතන උපතක් ලබලා අර දේවල් පරිහරණය කරන්න පුළුවන් විදියට. ඇතැම් විට අකුසලයේ පැත්තට බලවෙන ඉතියේ නම් ඒ ඉපදලා ඉන්නේ ඇතැම් විට ඒ පරිහරණය කරන්නේ අමනුෂ්‍ය සිතිවිලි පරිහරණය කරන්න පුළුවන් විදියට. සමහර දේපල වලට සමහර නිදන් වලට ආස්ථාවෙන් නියකී කොයින ඒ තැන්වලම බහිර යංගලි ඉපදෙනව දෙලක්කයි. මෙන්න මේ භවය කියලා කියන්නේ බාහිර දේට අපි බාහිර දේ තියෙනවායි කියලා යන උත්සාහය. හැබැයි වෙනතුනේ බාහිර දේවල් තියේ කියලා කිව්වටින් ඒකයි කියන්නේ උච්ඡේද දෘෂ්ටියට. මේක ඉතාම ගැඹුරු ආස්ථා ධර්මයේ තියෙන බාහිර දේ තියේ කියලා හිතුවටින් අපි ධර්මයේ දන්නේ නැති අය හිතන් ඉන්නේ බාහිර දෙයක් නැහැ. බාහිර දෙයක් තියේ කියලා. ධර්මයේ ටිකක් දැනගත්තට පස්සේ අපි මොකද හිතන්නේ? අනේ මේ කිසිම දෙයක් නැහැ කියලානේ. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි නිවැරදි මතයකට ඉන්නේ. එතකොට අපි නුදුරින් බාහිර දෙයක් කිසිම දෙයක් නැහැ කියලා හිතුවට මොකද වෙන්නේ? ඒක උච්ඡේද දෘෂ්ටිය. එතකොට ධර්මය කියලා කියන්නේ මේ සාස්ත්‍ර දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි දෙකම ඉක්මවපු අවස්ථාව. බාහිර දේ තියනවා තියෙන්නේ ඒ සාධක ටික එකතු වෙච්ච වෙලාවදි විතරයි තියෙන්නේ. දැන් මේ ගොඩනැගිල්ල ගන්න. මේ ගොඩනැගිල්ල තියෙන්නේ කොහමද? කෙනෙකුට හිතන්න පුළුවන් වැලි ටික ගොඩනැගිල්ල කියලා. කෙනෙකුට කියන්න පුළුවන් ගඩොල් ටික. නැත්නම් සිමෙන්ති ටික ගොඩනැගිල්ල කියලා. කෙනෙකුට කියන්න පුළුවන් මේ ඔක්කොම ටික ගොඩනැගිල්ල කියලා. ඇත්තෙම මොකද ගොඩනැගිල්ල වෙලා තියෙන්නේ? ආ මොකද මේ ගොඩනැගිල්ල? ආ ඕනෑ සමයක් කියලා කියන්න පුළුවන්. සැපයට සම්පින්නතුනි දැන් මේ මේ දේවල් ධාතු සමෝයි හරිය වශයෙන් අරගෙන අපි මේ ටික ඔක්කොම ගොඩනැගිල්ල කියලා ගත්තොතින් එහෙනම් මේ ටික ඔක්කොම වෙන් කළා. සිමෙන්ති ටික වෙනමයි, ගඩොල් ටික වෙනමයි, වැලි ටික වෙනමයි, ගොඩවල් ගැහුවම ගොඩනැගිල්ල වෙනවා නේද? මේ ෆෑන් ටික ඔක්කොම වලවල් ෆෑන් ටික පැත්තකින් තියනවා, ලයිට් ටික පැත්තකින් තියනවා. ගඩොල් ටික ආයෙ බලලා තිබු විදිහටම තියෙනවා. එතකොට ගොඩනැගිල්ලද? ගොඩනැගිල්ල නෙවෙයි. මේ මේ මේ බඩු ටික ගොඩනැගිල්ල නම් ඒ ටික වෙන වෙනම තියෙන මොනවාද ගොඩනැගිල්ල වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේ ග්‍රහ වෙටි ඔක්කොම බැහැර කළා. බැහැර කළාට පස්සේ ගොඩනැගිල්ල තියෙනවද? ඒත් නැහැ. මෙන්න මේක තමයි වෙනතන අංක දෙක කියලා කියන්නේ. කෙනෙක් කියනවා මේ ටික ඔක්කොම ගොඩනැගිල්ල කියලා. ඔක්කොම ගොඩ මේ ටික ඔක්කොම ගොඩනැගිල්ල කිව්වොතින් ඒක සාස්ත්‍ර දෘෂ්ටිය නැත්නම් මේ ගොඩනැගිල්ලෙන් බැහැර දෙයක් ගොඩනැගිල්ල කිව්වොතින් ඒක උච්ඡේද දෘෂ්ටිය. මේ අංක දෙකෙන් අපි දුර වෙනට ඕන. එතකොට මේ දේවල් ටික විතරකුත් නෙවෙයි, මේ දෙකින් බැහැර දෙයක්කුත් නෙවෙයි, මේ දේවලුත් නෙවෙයි, මේ දේ තුලින් සකස් වෙච්ච දේකුයි ලෝකය කියලා කියන්නේ. බාහිර ලෝකයේ තියෙනම ලෝකයක් ඒ වගේ. එතකොට මේ දේ පිළිබඳව යථාර්ථ අවබෝධයක් නැති වෙච්ච අපි හිතාගෙන ඉන්නවා මෙන්න මෙහෙම දෙයක් හැමදෙස්ම තියෙයි කියලා. පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගෙදර තියෙනවා, ඉඩම තියෙනවා කියලා අපි මේ සාධක ටිකක් හිතාගෙන ඉන්නවා. බාහිර පැත්තෙන් පින්නතුනේ භෞතික දේවල් ටිකක් එකතු වෙනවා. අනිත් පැත්තෙන් මේ භෞතික දේවල් ටික අපි මනසින් ග්‍රහණය කරගන්නවා. ඒ මනසින් ග්‍රහණය කරගත්තු ලෝකයක් මේ අපිට තියෙනවා. ඒ බාහිර ලෝකය කියලා කියන්නේ මේක අස්සන්නාසාදී ඉන්ද්‍රිය වලින් මනස උපයෝගී කරගෙන මේ ටික එකතු වෙනකොටම මෙන්න මේ ගොඩනැගිල්ල කියන සංකල්පය අපේ හිතේ ගොඩනැගෙනවා. ඒ ගොඩනැගිලි සංකල්පයේ ස්වභාවික දෙයක්, ස්වභාවික වේක එතනම නිරුද්ධ වෙනවා. හරියට උදාහරණයක් ඇටියට අපි කණ්ණාඩි ඉස්සරහට ගියොත් අපි කණ්ණාඩි ඉස්සරහා ඉන්නකොට අපි කණ්ණාඩිය, අපේ ශරීරය, අපේ ඇස් දෙක ආලෝකය කියන මෙන්න මේ සාධක දෙක එකතු වුණාම අපිට කණ්ණාඩි විතර රූපයක් පේන වගේ පේනවා. කණ්ණාඩියෙන් අයින් වෙනවත් එක්කම රූපය පිනතුනේ. එතන කිසිදු දෙයක් කණ්ණාඩිය ඉතුරු නොවී රූපය එතනම නිරුද්ධ වුණා. අන්නේ වගේ අපි ඇසින් රූපයක් දැක්කනම් කනින් ශබ්දයක් ඇහුවනම් මේ හැමදේම ඉහි ආපු අස්ථාවදී ස්නිකව එතන යම් කිසි නිර්මාණයක් ඇති වුණා. ඒදේ ඒ පිළිබඳව අවධානය නැතිවීමත් එක්ක මෙතන නිරුද්ධ වුණා. එතකොට ධර්මයෙන් කරන්නේ මෙන්න මේ යථාර්ථයේ තේරුම් කළ දෙන එක. මෙන්න මේ යථාර්ථය අපි ගැඹුරින් තේරුවතු ප්‍රමාණයට බාහිර සාධක පිළිබඳව තියෙන අපේ ආසාව අපි ටිකින් ටික අඩු කරගන්නවා. අපි දන්නවා මේවා හැබැයිසම තියෙන දේවල් නෙවෙයි, මේවා මේ හේතුඵල ධමක ප්‍රතිඵලයක්. ඒ හේතු නිරුද්ධ වීමත් එක්කම මේක නිරුද්ධ වෙනවා කියන අවබෝධයක් අපට එනවා. එදාට පින්වත්නි අපි මේ දේවල් අත්හැරලා කැලේට දුවන්නේ නැහැ. අපි මේ දේ නුවණින් දකිනින් මේ දේ පිළිබඳව තියෙන දැඩි ආශාව අපි අඩු කරගන්නවා. මේ දේ ආශ්‍රයෙන් ගැටුමක් ඇති වෙනවා නම් ඒ ගැටුම අපි ටිකෙන් ටික අඩු කරගෙන මේ ධර්ම මාර්ගය අපි ඉදිරියට යනවා. මේ අවබෝධය නැති කෙනා නිතරම බලන්නේ සමන්ත සතුට එන්නේ බාහිරින් කියලා. බාහිර බඩු පාන ටික වෙනස් කරන්න නිතරම උත්සාහ කරනවා. නිතරම අපි හිතන්නේ මේ බාහිරින් සතුට ලැබෙන්නේ කියලා. ඉන්නතුනි බාහිර සාධකයකට උපයෝගී වෙනවා. නමුත් සානිකරම මේ සතුට හෝ දුක කියන කාරණය මානසික උදයක්. ඒ නිසා අපි බාහිරින් එනවා කියලා හිතලා අපි නිතරම අලුත් දේවල් අපි හොයාගෙන යන්නේ. නිතරම අපි අලුත් දේවල් හොයාගෙන ඉන්න අපි හිතාගෙන ඉන්නවා මේ දැකපු දේ නෙමෙයි සුවේ ඊළඟ දේ කියලා නැවත නැවත දිගට යනවා. මේක ලස්සන කතාවක් වෙන බෞද්ධ සාහිත්‍යයේ. එක්තරා කැලෑවක ඉන්නවා, ඇටිවරෙක් ඉන්නවා, නරියෙක් ඉන්නවා. මේ සිවන දවසක් යනවා ලොකු ජම්බු රතු පාට ජම්බු ඉදිච්ච ජම්බු තියෙන ජම්බු ගහක් ළඟට. මේ සතා ජම්බු ගහ ළඟට ගියාම මේ සතා හිතනවා මේ එතන ජම්බු ගෙඩි වැටිලා තියෙනවා. මේ සතා හිතන්නේ මේ මස් තියෙනවා කියලා. සතුන්ගේ මස් කියලා මේ හිතන්නේ. ඈතදීම දූවල යනවා මේ ගහ ළඟට. ගිහින් අර අහුවෙන ජම්බු ගෙඩිය කටේ දානවා. මොකට තේරෙනවා මේ ලබා ගන්න දේවල් මේ මස් නෙවෙයි කියන හැම එකක්ම අයින් කරනවා. ඉතින් මම හිතන්නේ කලින් ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මම වර බිම තියෙන ඔක්කොම ගේ ටික ඉවරනාට පස්සේ ඊළඟට හිතාගෙන මේ බිම තියෙනව මස් නොවුනට ගහේ තියෙන මස් කියලා. ගහෙන් ගැටි වැටෙනකම් බලාගෙන ඉන්නවා. ඒ වැටෙන හැම ගැටියක්ම අරවගේ කටින් අල්ලනවා. අල්ලනකොට තේරෙනවා මේ සතන මොකද්ද? තේරෙන්නේ. ඕ මස් නෙවෙයි කියලා. නමුත් අවසාන ගැටිය දක්වා තියෙනවා නම් ඒ දක්වා මෝ ගහන ගියන්නේ නැහැ. ගහ ළඟම ඉඳලා වෙහෙසට පස් වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි අපේ ජීවිතවල නොඑක අපි රූප ශබ්දාදී ලබනවා. ලබලා අපි මේ නොඑක දේවල් පිටුපස්සේ මේ බොහෝ දිගමනක් මෙයාවේ. ඒකේ විවිධ පුද්ගලයන් අපි ආශ්‍රය කරලා ආශ්‍රය කරනකොට කලක් ආශ්‍රය කරනකොට තේම හිතපු වගේ කෙනෙක් නෙවෙයි කියලා වෙන කෙනෙක් ආශ්‍රය කරනවා. ඊට පස්සේ යා ආශ්‍රය කරන මුල් කාර්යතන හරිය හොඳ කෙනෙක් කියලා ඒකලා කරනකොට තවත් කෙනෙක් ආශ්‍රය කරනවා. අර ගමන වෙන පින්නතුනි අපි මෙයන්නේ. නිතරම අපි හිතාගෙන සතුටින් ඉදිරියේදී කියලා. දැන් අලුත් අවුරුදු දැනගන්න තමයි දැන් ඉන්නේ නේ. දැන් අලුත් අවුරුදු දාස්සල දැන් සතුට දෙන කියලා දැන් හිතාගෙන ඉන්නේ. දැන් වෙනද ඒකනොත් බලන්න දැන් සතුට කියලා කියන්නේ මොකක්ද? දැන් අපි ඇත්තම කියනවා නම් අලුත් අවුරුදු කියලා කියන්නේ මොකද්ද? බලන්න ගියාම මොකද වෙන්නේ? මේ ඇස් පිනවන්නේ ඇඳුම් ටිකක් හරි බඩු පාන ටිකක් කියනවා. කන පිනවන්නේ කියලා සින්දු ටිකක් අලුත් සින්දු ටිකක් හරි නැත්නම් අපි ටිකක් හරි කියනවා. දිය පිනවන්නේ කියලා වැඩිපුර ආහාර ටිකක් කියනවා. ඔන්න ওই ටික ගන්න ওই ටික එකට එකතු කරනවා තමයි අලුත් අවුරුදු කියලා කියන්නේ. අලුත් අවුරුද්ද දවසේ ගතමාන වස්තේ නම් මේ එක දෙයක් හැම දෙයක් නෑ නේද? ඊට පස්සේ නායේ වැසක් තමයි සතුරු කියලා. ඊපස්සේ ආයේ වැසක් බහවරුත් ආයේ පොසන් යනවා. ඉතින් මොහොම අපි හැමදාම ගිහිල්ලා මේ රවුම් ගමනක් යන්නේ පිනතනේ. නමුත් මඩක යන මෙන්නම දිග ගමනක් ගිහිල්ලා ආර ජම්බු හොයාගෙන ගියකෝ සිබලට වෙච්ච දේ තමයි අපට තේ. අපි බලාගෙන ගියාම මෙහෙම ඉදිරියට සතුට තියෙන ඉදිරියේ කීයක කියලා දුවල දුවල අන්තිමට බලාගෙන ගියාම අපි කවුරුත් වයස ගැනව දන්නේ නැහැ. වයසට ගිහිල්ලා එක්කන් වෙනකම මේ ගමන ගිහිල්ලා ඒත් අපි ඉන්ද්‍රිය පිනවන්න තියෙන තෘප්තිය අපිට අඩු වෙලා නැහැ. දැන් මේකෙන් කියන්නේ අලුත් අවුරුද්දේ කරන චාරිත්‍රය කරන කරන්නේ කියලා ඒව කරන්න. ඒව සමාජ සම්මතය හැටියට ඒව තියෙන්න ඕනේ. ඒව අපි ගන්න ගමන් මේ යථාර්ථයත් අපි තේරුම් ගන්නට ඕනේ මේකයි කියලා. ඒ නිසා බාහිර හෝ පිනතුනි අනාගතේ නෙවෙයි සතුට තියෙන මේ මොහොතේ. මේ සිල් ගත්ත මොහොතේ බණ භාවනා කරමින් මේවත් පිළිවෙත් ටික කරමින් හරියට මේක නුවණින් දකින්න පුළුවන් නම් මේකයි ජීවිතය කියලා කියන්නේ. සැබෑලෙසම ජීවිතයක් කියලා තියෙන මේ වර්තමානයේ ගත කරන මේ මොහොත විතරයි. නමුත් අපි නිතරම හිතන්නේ සතුට තියෙන අද නෙවෙයි හෙටයි කියලා. ඒ නිසා මේ හෙට දවස කරා යනවා කවදාවත් හෙට දවස අද වෙන්නේ නැහැ. අද මරණයට පත් වෙන දවස තියෙනවා නම් අර සුබ දවස ප්‍රාර්ථනා කරලා හෙට තියෙනවා. මරණ දවසට පස්සේ දවස. එතකොට බුදුදහමට අනුව පින්නතුනේ ධර්මයේ දහමින් අපි යම් කිසි දවසක් ගත කළා නම් අන්න ඒ දවස තමයි සැබෑ දවස. ධර්මයේ දහමේ යම් කිසි උදෑසනක ඉන්නවා නම් අන්න ඒ උදෑසන තමයි සුබ උදෑසන. ධර්මයේ දහමේ යම් කිසි මධ්‍යස්ථියක් ඉන්නවා නම් ඒ මධ්‍යස්ථිය සුබ මධ්‍යස්ථිය. අනාගතය සඳහා යම් යම් දේ කරන්න පින්නතුනේ කරාට සැබෑ ලෙසම අපට තියෙන වර්තමානයක් විතරයි. ඒ වර්තමානය කියලා නිකන් සින්දු ටිකක් අහන් හිටියට යන්නේ නැහැ. ඒ වර්තමානයේ පිනුතුනි ධර්මයේ තුලින් ඉන්න ධර්මයන් සමගින් එතකොට ඒ ධර්මයේ තුලින් ඉන්න ජීවිතය තමයි ඒ වර්තමානයේ තමයි අතීතය දැන. එතකොට අපි අතීතය අස්ථාරකටයි අනාගතයේ කියලා හිතාගෙන දේ ක්ෂණික වර්තමානයේ දෙනවා. වර්තමානයේ හැම වෙලාවෙම සතුටින් තියාගන්න පුළුවන් නම් අපේ සමස්ත ජීවිතේම අපි සතුටින් කණගාට කරගන්න. එනිසා පිනුතුනි මේ අපි අස්කන්නාස ආදී ඉන්ද්‍රිය වලින් මේ ගන්න අරමුණු ක්ෂණිකව ඇති වෙලා නිරුද්ධ වෙනවා. නමුත් මේ නිරුද්ධ වීම නිරුදුණාය කියලා දන්නේ නැති අපි අතීත අධ්‍යක්ෂකෙම ටික එහෙමම තියෙනවා කියලා හිතාගෙන නිතරම හිතින් අපි දුක් විඳින්න ඉන්නේ. මහා බරක් මේ හිතේ තියෙන. ඒ නිසා තමයි මෙන්න මේ මහා බර දිවින් තියන බුදුහාඳුරන්ගේ අනුශාසනාව හරි ලෙස පිළිපැදපු අය. එදාට බුදුහාඳුරන්ගේ මහා ගෞරවයකින් උන්වහන්සේ ළඟ වඳිනවා. ඒ වන්දිනේ මේ මහා බර දිවින් තියන්න උදව් කරපු මහා උත්සමයා විදියට මේ වෙනතුන් අහලා ඇති සරුවත් හාමුදුරු ගැන. සරුවත් හාමුදුරු හැම සරුවත් හාමුදුරු කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ ප්‍රඥාවෙන් බුදුහාමුදුරන විතරක් දෙවෙනි වෙච්ච උත්සමයා. සරුවත් හාමුදුරු හැමදාම රාත්‍රියේ නිදි ගන්න කලින් බලනවා අත්වැහි හාමුදුරු කොහෙද ඉන්නේ කියලා. ඔව් ඇයි බලන්නේ එහෙම? අත්වැහි හාමුදුරු තමයි මුලින්ම අර ඒ ධම්මා ගාථාව කිව්වේ. කියලා මේ සෝවාන් කෙරෙව්වේ. ඒ නිසා හැමදාම රාත්‍රියේ මේ අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපති සරුවත් හාමුදුරුව බලනවා අත්තිගේ හාමුදුරුව කොයි දිනේ කියලා බලලා ඒ පැත්ත ළඟට ඉන්නවනම් ගිහිල්ලා වඳිනවා නැත්නම් ඒ ඉන්න දිශාවට වන්දනා කරලා ඒ පැත්තට ඔළුව තියලා තමයි සැතපෙන්නේ. දැන් අපි නම් හිත කියන්නේ නැගිටිලා බලලා ඉන්නේ බටේර නවන විදිහට බලලා තමයි අපි නිදන්නේ. නමුත් සරුවත් හාමුදුරුව මහා ප්‍රඥාණන් අධිපති සරුවත් හාමුදුරුව බටේර දිශාවේම අත්තිගේ හාමුදුරුව හිටියානේ. බටේර දිසාට ඔලුව තියලා තමයි කරන්නේ. ඒ තරම් ගෞරවයක්. අත්ජන ආන්දරන්ට ඒ වගේ ගෞරවයක් තිබුණා නම් බුදුහාමුදුරු කෙරෙහි තිබෙන ගෞරවය අපිට හිතා ගන්න පුළුවන්. මෙන්න මේ දහම් පණිවිඩය සැබැලෙසම කියලා දීපු උත්සමයාට කරන ගෞරවයින් මේ පිනතුනි. අපිට ආහාරයක්, පානයක්, ඇඳුමක්, පැළඳුමක්, අධ්‍යාපනයක් ලබා දීපු මේ සියලුම උපකාර කරපු අයට වඩා වටිනාම කෙනෙක් තමයි අපිට මෙන්න මේ දහම් පණිවිඩයන් කෙනෙක් කියලා දෙනවා. ඒ අදාප ශ්‍රාවකයන්ගේ අහන මේ ධර්මය අපට බුදුහාමුදුරු ලෝකෙට කියලා දීපු දහමක්. ඒ බුදුහාමුදුරු කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් අපට එදාට ඇති වෙනවා. මේ මහා දුක බිමින් කියන උදව් කරපු උත්සමයේ. එතකොට ඒ මහා බර බිමින් තිබ්බනම් එදා පිටා ගෞතමයේ පටාචාරා වැනි අය අර මහා දුක් සමුදායක් ඇති වෙච්ච අය වෙනුවෙන් මේ සම්පූර්ණ දුකින් නිදහස් වුණා. බලන්න පිටා ගෞතමී වගේ අය මරණ ගානක් වෙච්ච අය ඒ මරණ වලින් බාහිරින් ඇතිවෙච්ච දුකක් කියලා මේ හිතාගෙන ඉන්න බලාගෙන ගියාම සම්පූර්ණ මානසික දුකක් මේක. ඒ නිසා මනසේ තියෙන බැඳීමත් එක්කයි මේ දුක ඇති උනේ. ඒ මනසේ ඒ බාහිර දේ පිළිබඳව තියෙන දැම්ම බින්ද විතරයි අර දුක්ති ඔක්කොම නැතුණා. ඒ නිසා වෙනතුනි දරුවන්ට ඥාතින්ට උදව් කරන්න, ආදරය සෙනෙහස දක්වන්න, ගෙදර හොඳට ලස්සන තියාගන්න, ඊටම තවත් වැඩිපුර කරගන්න පුළුවන් නම් කරගන්න කමන්නේ. නමුත් වෙනතුනි මතක තියාගන්න මේ අපි පරිහරණය කරන දේවල් අපි දාල යන දේවල් අපිට හැමදාම අයිති වෙන දේවල් නෙවෙයි. අපිට සැබෑ සුවය දින අපේ මානසික සුවයයි. ඒ නිසා බාහිර දේට වඩා විශ්වාසය තියෙන තමන්ගේ සිත ගැන, තමන්ගේ ආධ්‍යාත්මික සුවය ගැන ඒ සඳහා වඩා වඩාත්ම ගුණධම් වෙත නැඹුරු වන්න. ඒ සඳහා සිගෙන්ට් එක හරි භාවනාවක් කිරීම සඳහා නැඹුරු වෙන්න කීප සමතයක් ඇති කරගන්න. ඒ සිත සමතේ නිකන් ඇතිවන්නේ ඒ සඳහා සීලයක් අවශ්‍යයි. ආයවචන දෙක උපරිම සමර කරගන්න වෙනවා. කය වචන අසංවරයේ තිබෙනාගෙන් ඒක සමතයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ඇතුවයි මෙන්න මේ කය සංවර කරන්න අපිට යන්න වෙන්නේ. කය වචන සංවර කරගෙන සාධකින අරමුණු කරා පස්සෙන් දුවන්න එපා. ඒ වගේ හිත දමනය කරගන්න, දමනය කරගෙන ටිකෙන් ටික මේ ධර්මයට නැඹුරු වෙන උත්සාහ කරන්න. ඒක තමයි අපේ ජීවිතෙන් අපි ගන්න ලොකුම ප්‍රතිඵලය වන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න පෙරවන් සරණින් මේ හැම දිනටම නිරෝගී නිරෝහි සම්පත් දිගාතිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් මේ පින්තුන් මේ පක්කුණු පොහොදා අවුරුද්ද අගය තිලගෙන මේ හොඳ පුණ්‍ය කර්මයකට සහභාගී වෙන අවස්ථාව පක්කුණු දිනයට එන්නේ බොහෝ විට පින්තුන් අඩුවෙන්. බොහොම ධර්මයට හැඟීමක් තියෙන නැත්නම් තමයි එන්නේ. එතකොට පොඩි නම් වාක් අයනවා නේද? අවුරුද්ද කිට වෙනකොට අඩු වෙනවා. ඉතින් අවුරුද්ද ගත කරනත් එක නිසා සමහර අය නේ. නමුත් එන්නේ බොහෝ වෙලෙ හැඟීමක් තියෙන, ධර්මයට ගෞරවයක් තියෙන, ධර්මයේ හැසිරෙන්න ඕන කියන හැඟීමක් තියෙන අය එන්නේ. හැබැයි ඉතින් ඇවිල්ලා නිදිය ගත්තට නම් වැඩක් නැහැ. ආ ඇවිල්ලා අවදියෙන් ඉඳගෙන මේ දහම් හොඳට අහලා හිතගෙන හරි අහන්න ඕන බලන්න. නිදිය නිින්ද යනවනම් හිතගෙන හරි කන් දෙක මිරිකලා හරි තමන්ගේ කන් දෙක කන් තමන්ම මිරිකගෙන හරි ඉඳගෙන මේ දවස ගත කරන්නේ. එහෙම වුණත් තමයි මේක ප්‍රයෝජනෙට සැබෑ ප්‍රයෝජනෙට තියෙන්නේ. ඉතින් මේ සඳහා කටයුතු කරන්න පෙරවන් සරණින් මේ හැමදිනටම ශක්තිය දහර ලැබේවා රැස් කරගත් කියලා පුණ්‍ය ධර්මයන් අපනමින් මියගේ ඥාතිනොත් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතිනෙ පින් අනුමෝදන් කරවමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතං ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සතරගත් මේ සියලුම කුණි ධර්මයන් දෙවියන් උත්සන්න මොදන්ව ඔබ අප හැමදෙනාමත් අපේ රට දැය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වලින් ආරක්ෂා කර දෙත්වාගෙන පැතුමින් අපි දෙවියන්ටත් සින්න මොදන් කරවමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණී කිරීමෙන් දහම් පඬිත් පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විහාර වාසී ස්වාමින් වහන්සේලා ඇතුළු ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් පරලෝක සුගතිගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුංකා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නින්සෝකා කොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් සැවෙන සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම තෙරුවන්.